ප්‍රශ්නය තමයි සෝතාපන්න වෙච්ච ආර්ය ශ්‍රාවකයෙකුට, එහෙම නැත්නම් සම්මා දිට්ඨියක ඉන්න ශ්‍රාවකයෙකුට ඊළඟ ඵලය වැඩෙන්නේ නැත්තේ ඇයි? එහෙම නැත්නම් තමන්ගේ සෝතාපන්න ඵලය, එහෙම නැත්නම් තමන් තුළ තියෙන සම්මා දිට්ඨිය තමන්ගේ ජීවිත කාලය පුරාවටම පවතින්නේ නැත්තේ ඇයි? අමතක වෙන වෙලාවල්, හැඟීම් බර වෙන වෙලාවල්, රාජකාරී වැඩවල කාර්ය බහුල වෙන වෙලාවවලදී ඒක අමතක වෙනවා. මේ අමතක වීම, අතපසු වීම, අර සම්මා දිට්ඨියෙන් සිත වෙන්ව පවතින කාලය, මෙන්න මේ නිසා තමයි එයාට තව බව එක්ක තුනක් නැත්නම් හතරක් උපරිම හතක් යන්න සිද්ධ වෙනවා. මේ තියෙන තැනේ මෙතනම පිරිනිවන් පාන්න නම් මේකින කමඨාන නිවැරදි කරන්න ඕනේ. මෙතන දෝෂයක් තියෙනවා. දැන් මිත්‍යා දෘෂ්ටියක් තියෙනවා. මිත්‍යා දෘෂ්ටි අයින් කරන්න අපි මොනවද එයාට දෙන්නේ කියලා බැලුවම සම්මා දෘෂ්ටියක් දෙනවා. මිත්‍යා දෘෂ්ටි අයින් කරන්න සම්මා දෘෂ්ටියක් දෙනවා. සම්මා දෘෂ්ටිය තුළ දෝෂ තිබුණාම ඒකට දෙන්නේ මොකද්ද? එහෙනම් මේ වැරද්ද කුමක්ද කියලා නිවැරදිව දැක්ක නිසා ඒ වැරද්දම නිවැරදි අවබෝධය බවට පත් වුණා නම් ඒ නිවැරදි අවබෝධය ඇති වුණේ වැරදියකින් නිදහස් වීම නිසා මිසක් නිවැරදි එකක් ඇති වුණා නොවේ. එනම් මිත්‍යා දෘෂ්ටිකයෙකුගේ මිත්‍යා දෘෂ්ටිය ගලවන්න තථාගතයන් වහන්සේ ඇතුළු ආර්යවරු සෑම කෙනෙක්ම පාවිච්චි කරන එකම එක නිර්වාණ ආයුධය තමයි සම්මා දිට්ඨිය. ඒකෙන් විතරයි අර දෘෂ්ටිය ගලවන්න පුළුවන්. එතකොට සම්මා දිට්ඨියෙන් මිත්‍යා දිට්ඨිය ගලවනවා. හැබැයි සම්මා දිට්ඨිය දැන් ගලවන්න ඕනේ. සෝතාපන්න කෙනාගේ සෝතාපන්න එක ගැලවුවොත් තමයි සකෘදාගාමී කෙනාට එතනට එන්න පුළුවන්. තියෙන එක පුටුවයි. පුතුජන කෙනෙක් ඉන්නවා. මගේ පුටුව මමනේ ගත්තේ, මේක මගේ ආන්දරෝ කියලා කියනවා. නෑ, ඉතින් බලන්නකෝ, ඉතින් මගේ කියලා අල්ලාගෙන ඉන්නේ කවුරු ඉඳගත්තත් කමක් නෑ. ඒ අයිති අතාරින්න පොදු තැනක තිබ්බම කොහොමද මගේ? දැන් මේ පුද්ගලයාව ඇදලා ගන්නවා එළියට. ඒ පුද්ගල ස්වභාවය අයින් කරනවා, නිරෝධ කරනවා. දැන් මේ පුටුවේ වෙන කෙනෙකුට ඉන්න පුළුවන්. කවුද ඉන්නේ? යම්කිසි අවබෝධයෙන් ඉන්න ආර්ය කෙනෙක් ඉන්නවා. එයාමයි. හැබැයි කලින් අර මාන්නෙන් හිට පුතුජන කෙනාව අයින් කළාම පුතුජන කෙනා අයින් වෙච්ච නිසා දැන් එතන ආර්ය කෙනෙක් ඉන්නවා, සෝතාපන්න කෙනෙක් ඉන්නවා. දැන් සෝතාපන්න කෙනා, දැන් පුතුජන කෙනා ඉන්න තාක්කල් ආර්ය කෙනා ආවේ නැහනේ. දැන් සෝතාපන්න කෙනා ඉන්න තාක්කල් සකෘදාගාමි කෙනා එනවද? දැන් මෙයාව අයින් කරන්න එපායි. මෙයාව අයින් කරන්න බෑ. ඇයි? අර අනාර්ය කෙනෙක් අයින් කළා ආර්ය කෙනෙක්ෙන්. එහෙනම් මේ සම්මාව ගලවන්නත් ඕනේ තවත් සම්මාවකින්මයි. දැන් ඔබ වහන්සේ වැඩක් කරනවා. වැඩක් කරනකොට ආම්ඳුර නම කළ අනේ වළන්නකෝ බලන්න. ඔබ වහන්සේක ඔක්කොම තින්න අනුවන වැඩනේ අපේ ආම්ඳුරනේ. දැන් මේක නෙමෙයි, මේම නෙමෙයි කරන්න තියෙන කියලා හොඳටම දොස් කියනවා. ඉතින් රිදෙන්න දොස් කියනවා. ඒක විවේචනය කරනවා. ඒක වැරදිලා, මේක වැරදි කියලා. එහෙම අපහාස කරනකොට දැන් අපිට දුකක් දැනෙනවා. අපි දන්න සම්මාව මොකද්ද? දැන් මං අපි යම් කිසිකක් අවබෝධ කරගත්තා නම් ඒ අවබෝධ කරගත්ත සම්මාව දාසක් මණ්ඩල සම්මාදිකලින් එකක්නේ. සෝතාපන්න ඵල පාත් වෙනවද? උපාදි පාක් තියෙනවා. එකම වර්ගයේ උපාදි පාතින කට්ටිය ඉන්නවා, දෙක තින කට්ටිය ඉන්නවා. හැබැයි සෝතාපන්න ඵල දෙකක් තියෙන කට්ටිය නෑ, එකයි තියෙන්නේ. එතකොට දාකින් එකක් නම් ඒක මේක වුණොත් මොකද්ද මේක? බණුන් හැම එකක්ම යහපත් ලෙස දකින්නවා. මේක තමයි ආගේ සම්මාදිට්ඨිය. ඒ සම්මාදිට්ඨි සෝතාපන්න ශ්‍රාවකය සුගතිගාමි වෙනවා. සුගතිය ගිහිල්ලා ඉපදිලා විමානයක දෙවියෙක් වෙලා ඉන්නවා. ඒ අල්පේ සාක්්‍යද මය සාක්්‍යද කියන එක වෙන ප්‍රශ්නයක්. හැබැයි දෙවියෙක් වෙනවායි එයා සතර පායට යන්නේ. හැබැයි එයාට ඇයි පිරිනිවන් පාන්න බැරි වුනේ? ඇයි මේ ලබාපු මිනිසත් භවයේ එයාට සසර නිමා කරන්න බැරි වුනේ? කොතනද වැරදුනේ කියලා බැලුවාම එයා තුල තිබුණ සම්මාදිට්ඨිය දෘෂ්ටියක්. සම්මාදිට්ඨිය කියන්නේ දෘෂ්ටියක් නේ. ඒකනේ සම්මා දිට්ඨිය කියලා කියන්නේ. ඒක දෘෂ්ටියක් තමයි. හැබැයි ඒ දෘෂ්ටිය මොකක්ද කියන එක එයා දැනගෙන හිටියේ නැහැ. ඒ කියන්නේ එයා තාම දෘෂ්ටියක් අඳුරන්නේ නැහැ. මිත්‍යා දෘෂ්ටිය අඳුරනවා. හැබැයි ඒ දෘෂ්ටිය ගැලෙව්වේ තවත් දෘෂ්ටියකින් කියන එක එයාට පැහැදිලි නැහැ. මමත් දැන් ඉන්නේ අර මිත්‍යා දෘෂ්ටියෙන් ගැලවිලා තවත් අන්තයක තියෙන දෘෂ්ටියක තමයි. මම දෘෂ්ටිගාමී තමයි. මම ගත කරන හැම මොහොතක් තුළම ගත කරන්නේ දෘෂ්ටියක් තුළ තමයි කියන එක එයාට තේරිලා නැහැ. ඒ අනවබෝධය තුළ අවිද්‍යාව තිබුණා. ඒ අවිද්‍යාව නිසා යට නැවත ඉපදීමකට ගත්තා. පිරිනිවන් පෑම යට ඈත් වුණා. දැන් ඒ ආර්ය ශ්‍රාවකට තව දුක්තියක් දෙනවා. තව දුක්තියක් දෙනවා. ආන්ද්‍රෝ අඩුවට බයිනවා. අඩුවට ගානවා. අඩුවට අපහාස කරනවා. අඩුවට පාර දෙනවා. ඔහොම හිතන්න එපා. ඒ හැම අපහාසයක් තුලින්ම උන්වහන්සේලා මගේ අඩුවක් පෙන්නලා දෙනවා නිවැරදි වෙන්න. එහෙම නිවැරදි වුණාම නැවත මේ බැනුම් හම්බෙන්නේ නැහැ. බැනුම් හම්බෙනවා වෙන එකකට. ඒ අඩුව හම්බුනාම ඒකට බැනුම් හම්බෙන්නේ නැහැ. හම්බෙනවා වෙන එකකට. ඒක හදාගත්තාම ඒකට බැනුම් හම්බෙන්නේ නැහැ. බැනුම් හම්බෙනවා ඒක නැතුව වෙන එකකට. ඕමෝම හදාගෙන හදාගෙන කාලයක් යනකොට බැනුම් හම්බෙන්නේ නැහැ. ඇයි? සියලුම අඩුපාඩු නිමා වෙච්ච රාතෙක් බවට පත් වෙනවා. දැන් මේක සම්මාදුක්තියක්නේ. හැබැයි අර සම්මාදුක්තියට වඩා මේක වෙනස්. ඇයි? අර සම්මාදුක්තිය තුලින් අපි කලේ කුමක්ද? උන්වහන්සේ මගේ අඩුවට බයිනවා. අඩුව තියෙන්නේ බව 500ක් නම් 500ම දැන් බැනුම් ආන්න වෙනවද නැද්ද? හැබැයි මේක සම්මාදුක්තිය. මේ සම්මාදුක්තිය තුල බැනුම් ආන්නේ අඩුවට තමයි. හැබැයි අඩුව නිවැරදි වෙනවා. දවසින් දෙකකින් සතියෙන් මාසෙන් අවුරුද්දෙ මේක නිවැරදි වෙන නිසා කාලයක් යනකොට අර සම්මාදිට්ඨිය තුල එයාගේ තවත් දෘෂ්ටි ගැලවෙනවා. සම්මාදිට්ඨිය තුල දෘෂ්ටි තියෙනවා. මම සෝතාපන්නයි කියලා එයා දැඩි ලෙස උපාදානය කරගෙන හිටියම ඒ සම්මාදිට්ඨිය දැන් එයාට දෘෂ්ටියක් වෙලා නැද්ද? හැබැයි ඒකට කියනවා හොඳ දෘෂ්ටි කියලා. දැන් අපිට තියෙන ප්‍රශ්නය ආර්ය ශ්‍රාවකෙක් සම්මාදිට්ඨියක් තියෙන කෙනෙක් ඊළඟ ඵලයට යන්නේ නැත්තේයි කියලා බැලුවාම ඊළඟ ඵලයට යන්න නම් අර පුටුවට වෙන කෙනෙක් ගන්න නම් ඉන්න කෙනා අයින් කරන්න ඕනේ. ඒකෙන අයින් වුණාම තමයි වේකන්සියක් තියෙන. ඒකට කියනවා අපි මේ කියනවා මේ අවස්ථාවක් තියෙනවා තව කෙනෙකුට. ඒ අවස්ථාව තිබුණොත් විතරයි, නිර්මාණය වුණොත් විතරයි තවත් කෙනෙකුට එන්න පුළුවන්. තවත් කෙනෙකුට එන්න පුළුවන්. ඒ එන කෙනා සකෘදාගාමි, අනාගාමි විය හැකි, සමහර රහත් විය හැකි. දෘෂ්ටියක් තවත් දෘෂ්ටි ගණනාවකින් පාර දෙනවා. දැන් තියෙන ක්‍රමේ තමයි අපි තුල තියෙන සම්මා දෘෂ්ටිය සෝතාපන්න එකක් නම් රාත් එකක් නෙමෙයිනේ. ඉතින් ඒක වටින්නේ නැහැනේ අපට. අවබෝධයේ තියෙනවාම නිසිතේ. සිත යම්කිසි අවබෝධයකට පත්න මේක සිතේ ස්වභාවයක්. ඒක සිතේ ස්වභාවයක්. ඒකමයි සිත. ස්වභාවය කියලා කියන්නේ ක්‍රියාකාරීත්වය. අවබෝධයමයි ක්‍රියාකාරීත්වය. පැවත්මත් ඒ අවබෝධයමයි. දැන් අපි මේක වෙනස් කරා කියලා ප්‍රශ්නයක් තියෙනවද? නැහැ. එහෙනම් මේකත් ගලවනවා. සකෘදාගාමි දෘෂ්ටියෙන් ගලවනවා. එහෙම නැත්නම් අරියත් දෘෂ්ටියෙන් ගලවනවා. නැත්නම් අනාගාමි දෘෂ්ටියෙන් ගලවනවා. කොහොමද? සම්මාදිට්ඨියට සම්මාදිට්ඨියෙන් පාර දෙනවා. උන්වහන්සේ මට නෙමෙයි බැන්නේ. පෙර හේතුවක් තිබුණා. ඒක පූජා කරලා ගියා. සන්තෝෂයි. පූජා කරලා ගියා. ඒ පූජා කරපු එකත් එක්කම තව එකක් ගන්න. තවත් සම්මා එකක් ගන්න. මොකද ඒ දෘෂ්ටිය මට බැන්නේ නැහැ. බොරු කියන්න එපා. තාම ඔබ වහන්සේට බැන්නනේ. පිස්සුද? මට බැන්නේ නැහැ. දැන් අපි දැක්කනේ ඔබ වහන්සේ මගේ අඩුවට බැන්නේ. එහෙමද? එතකොට මේ අපහසකලේ මගේ අඩුවට. එහෙම ගත්තා. ඒ අඩුවට නෙමෙයි බැන්නේ. මගේ අඩුව පෙන්නලා දුන්නා. ටිකක් වෙනස් තවත් අම්මා සුට්ටියක් ඒක තුලින් අදනවා. මගේ අඩුව නිවැරදි කරගන්න මාව දැනුවත් කළා. දැන්න නෙමෙයි දැනුවත් කළා. මට නිවනට තිබිච්ච බාධාවක් මට දැනුවත් කළා. මේ විදිහට ගන්නව තව දුට්ටියක්. දැන් අර එක දෘෂ්ටියක් තුල හිටියාම එයාගේ දෘෂ්ටිය නඩත්තු වෙනවද නැද්ද? දැන් ඒ දෘෂ්ටියට වඩා දුට්ටි 3-4ක් දුන්නාම මේකෙන් එකක් නවතිනවා. මේක පවතින්නේ නැහැ. 10ට වඩා 20 ආවොත් 10 පවතින්නේ නැහැ. 20ට වඩා 50 ආවම 50 පවතිනකොට 20 පවතින්නේ නැහැ. 100 ආවම 50 පවතින්නේ නැහැ. මේක තමයි සිතේ ස්වභාවය. පොඩ පොඩ අවබෝධය වැඩි වෙන්න පරණ අවබෝධය ගැන අපිටම නෑ. ඒ කාලේ මම මේම දේවල් කිව්වා. 10කන්ට මේමද පින්ගන්න මොදන් කොහොමද දන්නේ? අර සුමනා යසෝදරා එහෙම කිව්වා. අනේ අපේ ආදමේ පින් වැඩක් නෑ, කුසල් වැඩක් නෑ. පිරිණියම් පන්. අපි ඔබ වහන්සේ අද මෙහෙම කිව්වට එදා ඔබ වහන්සේ මට කිව්වන යසෝදරා වෙන්න ඕනේ. ඔබ වහන්සේ කිව්වන අනේ පිටි සිද්දුමා වෙන්න ඕනේ කියලා. ඔව් එදා හරි ලැජ්ජා. ඒක මං ඉල්ලාස් කරගන්නවා. එහෙම කියනවායි. අවබෝධය වැඩි වෙනකොට පරණ එක පවතින්නේ නැහැ. ඵලයෙන් ඵලයට අපේ ප්‍රඥාව වෙනස්. අවිද්‍යාවේ තරම වෙනස්. විද්‍යාවේ තරම වෙනස්. තේරෙන ප්‍රමාණය වෙනස්. අපේ චරිතවල තියෙන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ක්‍රියාවලිය වෙනස්. ඒක වෙනස් වෙනකොට සෝතාපන්න ඵලයට දැන් මොකද වෙන්නේ? ක්‍රමානුකූලව එයා වෙනස් වෙනවා. ඇයි? අපි ඒ ඵලයට හදාළ සම්මා දිට්ඨියක් තියෙනවනේ. ඒකට සාපේක්ෂව තව දිට්ඨි ගොඩක් දානවා. දිට්ඨිය පවතිනකොට දිට්ඨියක් කැඩෙනවා. ඒක තමයි සංකල්පය. සමීකරණය ඒක. කෝපයක් අයින් කරන්න ඕන නම් කෝපය අයින් කරන එක නෙමෙයි, තව කෝපයක් දෙනවා. දුන්නම අර කයින් වෙනවා. දැන් පොඩි ළමයාගේ බෝනික් කඩ බැනිදලා. බෝනික් අයින් කරන්න ඕන. මොකද්ද කරන්න ඕන? බෝනික් අවුදුරනද? නෑ. ළමයා කෑ ගන්නවා, බිම පෙරලා. කාර් එකක් දෙනවා. පොඩි බස් එකක් දෙනවා. දුන්නාම බෝනික යවිසි කරනවා. පයින් ගන්නවායි. අර දෘෂ්ටි හම්බුනම මේ දෘෂ්ටිය කැඩෙනවා. තථාගතයන් වහන්සේ මේක හොඳට දැනගෙන හිටපු නිසා තමයි මිත්‍යා දෘෂ්ටි කැඩුවේ නෑ. ලෝකේ කාගේද මිත්‍යා දෘෂ්ටි කැඩුවේ? කිසිම කෙනෙක් කියන සම්මා දෘෂ්ටිය දුන්නා. දුන්නාම මේක පවතිනකොට අරක නිකන් කැඩෙනවා. බෝනික නාවනා උරතල් කරන ළමයාට කාරක දුන්නාම මේකත් එක සෙල්ලම් කරන ළමයා බෝනික ගන්නෑ අපව. කිව්වද අපි බෝනික ගන්න එපා කියලා නේ? ඒක නිකම් අයින් වෙනවා. සෝතාපන්න ඵලය නෙමෙයි අපි මේ අයින් කරන්නේ. සකුර්දාගාමී එක වඩනකොට සෝතාපන්න එක අයින් වෙනවා. රාහත් බෝධිය වඩනකොට අනාගාමී වෙනකල් තිබිච්ච සේරම ඥාන ටික අයින් වෙනවා. මේම බලාගත්ත ගමන් ඉන්නවා කෙනෙක්. හැබැයි එදා බලල මේ ඔක්කොම මිනිස්සු නම් දීලා තින්නේ වටිනාකම්. ඔක්කොම එකම නාම රූප, එකම සෛල. ගස් හැම එකේම සෛල එක වගේ නෙමෙයිද? ගෑනු මනුස්සයාගේ ඇඟේ තියෙන සෛලයයි පිරිමි කෙනාගේ ඇඟේ තියෙන සෛලිය අතර වෙනස මොකද? නෑ. දෙකම එකයි. හදවතෙන් ගත්තත්, පෙනාලෙන් ගත්තත්, ඉසගෙස් ගාලෙන් ගත්තත්, නියපොත්තෙන් ගත්තත් සෛල ඔක්කොම එකයි. ඒකේ තියෙන සමීකරණය එකයි. ගසුත් එමයයි, මිනිසුත් එමයයි, සත්තුත් එමයයි. එහෙනම් මේවා අපි හදාගත්ත සම්මුති නෙමෙයිද? මෙන්න මේවා දැක්ක ධම්මානුපස්සනාව වඩන කාලේ අනාගාමි ඵලයේ මෙන්න මේවා තමයි දැක්කේ. ඒවා බල බල ඉන්නවා. ඔක්කොම ධර්මයෙන් දකින්නවා. ඔක්කොම ධර්මයෙන්ද? දැන් ධර්මයෙන් දකින්නේ නැහැ. ඇයි? පේන එක බව දැනගන්නවා. ඇයෙන බව දැනගන්න එච්චරයි. ඒ ඇයෙන එක තුල තියෙන ධර්මය ගවේෂණය කරන්නේ. ඇයි ඒ ඥානේ නැහැ දැන්? ඒක අතුරුදාම්. තවත් පීවරකින් උඩට ගිහිල්ලා. සමහරලාට මේ සෝතාපන්න ඥානෙ මේ සම්මාදිට්ඨිය වටිනවායි කියලා වටිනාකමක් දීලා ඒක පරිස්සම් කරනවා නම්, ඒක නඩත්තු කරනවා නම්, ඒකට වා වැටිලා ඒක රැකගෙන ඉන්නවා නම් ඊළඟක වැඩෙන්නේ නැහැ. ඇයි? එයා ඒ සීමාවෙන් එන්න කැමති නැහැ. පිරිනිවන් පාන කෙනා සීමාවක රැඳෙන්නේ නැහැ. ඊළඟක වඩනවා. සම්මාදිට්ඨියක් පවතින්නේ එයාට තවත් දිට්ඨියක් නැති නිසා. ඊට වඩා ලොකු සම්මාදිට්ඨියක් ආවම අරක යනවා. දැන් සෝතාපන්න කෙනාට අපි කතා කරන්නේ සෝතාපන්න කෙනා නේද? එහෙමනේ කතා සෝතාපන්න ශ්‍රාවකය කියලා කියනවා. සකු르දාගාමි ශ්‍රාවකයාදියා බලලා සෝතාපන්න සකු르දාගාමි ශ්‍රාවකයා. එහෙම කියනවාද අපි? BA MPL කියලා කතා කරනවා නෑ. MPL කිව්වම අපි දන්නවා MPL නිකන් දෙන්නේ නෑ. ඒකට MA එකක් තියෙන්න ඕනේ, BA එකක් තියෙන්න ඕනේ. එහෙම තිබුණොත් තමයි අරක ලියන්න පුළුවන්. ඇයි අරක රිසර්ච් එකක් නේ. ඒකට යන්න බෑ මේ දෙක නැතුව. ඒ ලෙවල් කරපු කට්ටිය ඉන්නවද ඉස්කෝලේ යන්නේ නැතුව? ඒ ලෙවල් කර දක්වා කියලා කිව්වම අපි දන්නවා පාවසර කරලා ඕ ලෙවල් ලියලා තමයි මේ ලෙවල් ලියලා තින්නේ. ඒක අපිට කියන්න උන අපි දන්නවා. එහෙනම් අපි එයාට කියන්නේ සකු르දාගාමි ශ්‍රාවකයා. ඇයි එයාට සෝවන් කෙනා කියන්නේ නැත්තේ? ඒක එනකොට මේක නැහැ. එහෙනම් අපි දැන් මේ සම්මාදිට්ඨිය ඊළඟ පියවරට යන්න නම් මීට වඩා දියුණු දිට්ඨිය ගේන්න ඕනේ මෙතනට. අර පුතේජන කෙනාම අයින් කළේ රටේ නැති කතන්දර කියලා බණ කියලා අර කෙන ස්වභාවයට විද්‍යාව කොහොම හරි උපදවලා පාදලා අර මිත්‍යාව අහිං කරන. අහිං කළාම ඒ ආර්ය. පුටුවේ හිටියා අනාර්ය කෙනෙක් මගේ කියලා අල්ලාගෙන පුද්ගලයේ සත්‍යයක් නැහැ කියලා පෙන්වලා දුන්නා. ඒ තුල එයාගේ දෘෂ්ටිය පෙන්වලා දුන්නා. දෘෂ්ටිය ගැලෙව්වා, විද්‍යාව පාළුණා, දැනුත් ඉන්නවා කෙනෙක් ආර්ය කෙනෙක්. මොකද්ද උනේ? අනාර්ය කෙනා අහිං වුණා. ඒ නිසා ආර්ය කෙනෙක් එතනට පැමිණියා. සෝතාපන්න කෙනා අයින් වුණොත් සකු르දාගාමි කෙනා එතනට වඩිනවා, පැමිණෙනවා, එතනට පත් වෙනවා. එහෙම නැතුව මේක වැඩෙන්නේ නැහැ. තමන්ගේ අවබෝධය, තමන්ගේ සම්මා දිට්ඨියම තමන් නිතරම දකිනවා නම් ඒ දිට්ඨියෙන් එයාට කිසිම දෙයක් වඩන්න නැත්තම් එයා සෝතාපන්න වෙලා අපවත් වෙලා කොහේ යනක ඉපදිලා ජාති සෝතාපන්න වශයෙන් නැවත ඉපදිලා ඕමම ඉන්නවා බලාගෙන යා. ඇයි? ඒ දෘෂ්ටිය තුල එයාට ඊළඟ පියවරට යන්න බෑ. ඒ දෘෂ්ටිය කඩන්න බෑ යාගේ. දැඩි ලෙස ඒක උපාදානය වෙලා. දැන් මොකද කරන්න ඕනේ? තමන්ගේ සම්මා දිට්ඨිය තවත් දෘෂ්ටි වලින් ගන්නවා. ඒ එක දෘෂ්ටියක්වත් මිත්‍යා වෙන්න බෑ. ඔක්කොම සම්මා වෙන්න ඕනේ. ඇයි? මිත්‍යාව තමන් තුල වැඩෙන්නේ නැහැ. ඒක වඩන්න ගියොත් විශාල පැටලවිල්ලක් මාර්ගේ සම්පූර්ණයෙන් පැටලෙනවා. වැරදෙන්නේ නැහැ. පැටලෙනවා. ඇයි? මිත්‍යාව තමන් තුල වැඩෙන ක්‍රමයේ අයිමි වෙලා. මිත්‍යාව තමන් තුළ වැඩෙන්නේ නැත්නම් වඩන්නේ කියෙත් මොකද වෙන්නේ? පැටලවිල්ලක් ඇති වෙනවා. වැඩෙන්නේ සම්මාව නම් තියෙන්නේ සම්මා දුක්ඛ නම් ගලවන්න වැඩෙන එකෙන්ම තමයි ගන්න ඕනේ. එහෙනම් තවත් සම්මා දුක්ඛයකින්මයි අර සම්මා දුක්ඛය අයින් කරන්නේ. එහෙනම් එක සම්මා දුක්ඛියක් තවත් සම්මා දුක්ඛි ගණනාවක් පුරුදු කෙරුවොත් වැඩිපුර ප්‍රත්‍යක්ෂ වෙන එක රැඳෙනකොට අරක යනවා. ඒ විදිහට අපි දකින්නකොට, හැයෙනකොට, දැනෙනකොට, පේනකොට මේ ගනුදෙනු කරන ආර්ය අෂ්ටාංගික මාර්ගය ඒ පවතින දැන් තියෙන සම්මා දුක්ඛියට වඩා සම්මා දුක්ඛි කීපයක් ඒකට සාපේක්ෂව ඒකත් එක්ක පුරුදු කරනකොට අරව රැඳෙන්න රැඳෙන්න මේවා ගැලවෙනවා. සකෘදාගාමි මාර්ගයට එනවා, ඵලයට එනවා. අනාගාමි මාර්ගයට එනවා, ඵලයට එනවා. රාත් මාර්ගයට එනවා, පිරිනිවන් පාන සුදුසු රාත්‍රික් බවට පත් වෙනවා. ක්‍රමානුකූලව මේක වැඩෙන්න ඕනේ. දැන් ඔබ වහන්සේ දානේ වළඳනවා. දැන් මේක ප්‍රැක්ටිස්. මේකට කියන්නේ අපි ප්‍රායෝගික පැත්ත. කමටහන් පැත්ත. දැන් ඔබ වහන්සේ දානේ වළඳනවා. එහෙම එකක් නැහැ දැන් දානේ වෙලාව පැනලා. නමුත් එහෙම මානසික අදා ගන්න පුළුවන් නේ. වැවත් වෙන්නේ නැහැ. ගුරුවරයා නේම කියන්නේ. 12න් පස්සේ දානේ ගැන කතා කරන්නේ නැහැ. ගුරුවරයා කමටහන දෙන එක ඇවතක් නෑ. දානේ වළඳනවා. ඔබ වහන්සේට අවශ්‍යම ව්‍යංජනේ 10ක බෙදන්නේ නැහැ. බනින්න හිතෙනවා. පාත්‍රේ පැත්තකින් තියලා කුටිට යන්නත් හිතෙනවා. එච්චර ඉත කැළඹෙනවා. අයි අවශ්‍යම දේ මම ගොඩක් කැමැතිම දේ මේ මනුස්සයාගේ හැන්දට එන්නේ. අර වැඩිටි අඳුරනොත් හොඳට බෙදනවා. අපේ ළඟට පොඩ්ඩයි දෙන්නේ. දැන් මෙතන ප්‍රශ්නයක් තියෙනවා. මොකද්ද ප්‍රශ්නේ? තමන් කැමැති දේ වැඩිපුර ලැබෙන්න ඕනේ කියලා බලාපොරොත්තු තිබුණා. ඒ තිබිච්ච නිසා ලැබුණ නැති වෙනකොට කැළඹුණා. මේක කවුද? පුතුජන කෙනා. මේ පුතුජන. ආර්ය කෙනෙකුට එහෙම වෙන්න කමන්නේ. ඔච්චර තමයි එන ලැබෙන්න තිබුණේ. ඒ ටික හම්බ වුණා. කමන්නේ මීට වඩා ඒ මනුස්සර දැන් නැතින් තරහට තව ටිකක් නොදෙන්නත් පුළුවන්. මේක තමයි ලැබෙන්න තිබුණේ හම්බුණා. එයා එයා ආර්ය කෙනෙක්. හැබැයි අනාර්ය කෙනා අර වැඩි මම මේකට හරිම කැමැති ව්‍යංජනෙන්නේ සුදු ලුණු ව්‍යංජනෙ. මේක හම්බ වුණේම නෑ. බලන්න මේ මනුස්සයා 62 ඉන්නේ මට දැම්මේ. ඒක වැඩිපුර දැන් හත වැව්වේ නෑ. නමුත් මේ මනුස්සයා ඇතර හිටියේ නෑ. ගියා. දැන් තරහා. එයා පෘථුජන කෙනා. දැන් මෙයාට කියන හාමුදුරුවෝ මොනවද ඔබ වහන්සේට ලැබෙන්න තියෙන්නේ? ඒක තීරණය වෙලා තියෙන්නේ. වෙනස් කරන්න බෑ. වෙනස් කරන්න ඕනේ නම් ඒක ලැබෙන්න වෙනම කමඨාණක් අලුතෙන් හේතුවක් හදන්න ඕන. හදුවාම මේ ඵලය වෙනස් වෙනවා. මේ ඵලය මෙතනට ආවේ හේතුව තිරිච්ච නිසා. හේතුව දැන් හදලා ඉවරනේ. එහෙනම් ඒ 62යි වැටෙන්නේ ඒක වෙනස් කරන්න බෑ. 60,000ක් ඕනේ නම් ඔබ වහන්සේ මෙතන බණින්න එපා. 60,000ක් වැදෙන්න අලුතෙන් හේතුවක් හදන්න. නැවත කොහෙද දානෙකට වඩින්න. අමෝම අතහැරලා මගහැරලා ඔබ වහන්සේටම සම්පූර්ණයෙන් බෙදයි. ඇයි? හේතුව හදලා ඇවිල්ලා ඉන්නේ බය නැතුව ඉන්න ආක බලන්නේ නැයි? හේතුව හදලා තින්නේ මොකටද බය වෙන්නේ? හේතුව ඇදුවාට පස්සේ මේ කියන්නේ නික ආක බලන්නේ නැර මනුස්සය සේරම ටික දානවා. ඇයි? දාන්න වෙනවා. කලින් තීරණය වෙලා. එහෙනම් අපි මේ දෘෂ්ටියට දානවා. දැන් මේක සම්මාවක් දාන්නේ. මේක සෝතාපන්න ධිට්ඨියක් මේ දාන්නේ. මොකද්ද? ඔබ වහන්සේට දැන් මේක දුන්නා නෙමෙයි. මේක තමයි ලැබෙන්න තිබුණේ හේතු හැදිලා. ඒ 82 වෙනස් කරන්න බෑ හඳුරුව. මේකට සෑයීමටපත් වෙන්න. ඔබ වහන්සේ සුදුනු කැමතිනේ. ඊළඟ වතාවේ වැඩිපුර හම්බෙන්න අපි හේතුවක් හදමු. ඒක හදන්න පුළුවන්. වාඩි වෙලා ඒක හේතු හදනවා. සිටිවිලි වලින් සුදුනු පූජා කරන මානසිකත්වය මෙනෙහි කරනවා. සතියක් විතර මෙනෙහි කරා. මෝටු සුදුනු බෙදෙනවා. සුදුලුණු පූජා කරනවා. සුදුලුණු වල ಗುಣ කියනවා. මෙන්න මේ වගේ සුදුලුණු පිළිබඳ කර්ම වැඩිපුර කළාම හැම ව්‍යංජනෙම ගෑවිලා යනවා. සුදුලුණු විතරක් පාත්‍රේ පිරෙනවා. ඇයි? කර්ම වැඩිපුර ඇදිලා හේතු හදලා. මෙන්න මේ විදිහට හේතු හදන ක්‍රමයට කියලා දුන්නාම දැන් අර 82ට යා තරහා ගන්නවද? ගන්න පුළුවන්ද? ඇයි? සම්මාදිටිය ඇවිල්ලා. අර මිත්‍යාව තරහා ගිහලා ද්වේෂ වෙලා අර මිනිස්සු අපහාස කරන්න ඉතුණනේ. අර දික්තිය ගැලෙව්වා. ඒ අවිද්‍යාව ගැලෙව්වා මේ සම්මා දිට්ඨිය ඇතුළට දාලා. දැන් සුදුලුණු හම්බෙනවා. දැන් තියෙන ප්‍රශ්නය වැඩිපුර හම්බෙන නිසා වළඳන්න බෑ. සුදුලුණු වළඳන නිසා ඇඟෙන් සම්යම් රෝගී තත්ත්වයක් ඇති වෙනවා. දැන් වළක්වන්න බෑ හේතු හදලා. හැමෝටම උන්වංශ දකින්නකොට වැඩිපුර දෙන්න හිතෙනවා. වැව්වත් අයින් කරලා හරි දානවා. අනිත් ව්‍යංජන වලට සුදුලුණු මිශ්‍ර කරනවා. එහෙම කරන්න ඉතෙනවා. දැන් මොකද වෙලා තියෙන්නේ? හේතු හදලා වැඩි. දැන් මේක වළක්වන්න බෑ. දැන් මේක සම්මාදිට්ඨියක් තමයි. දැන් ප්‍රශ්නයක් නෑ. මොනවා කරන්නද? අපි හදපු හේතුනේ ඊට හදා ගන්නවා. දැන් ඊට හදාගෙන ගන්න ක්‍රමයක් තියෙනවා. අවශ්‍ය නැත්නම් ප්‍රතික්ෂේප කරන්න කියලා බුදුහාමුදුරුවෝ කියලා තියෙනවද නැද්ද? ඇයි ඒක පාවිච්චි කළේ නැත්තේ? බුදුහාමුදුරුවෝ දන්නා හේතුව නිසා ඵලය කට ගන්නවා. හැබැයි ඵලය අපට සුදුසු නැත්නම් වලක්ක ගන්න බුදුහාමුදුරුවෝ තව කර්මයක් අදන්න මේ අපට අවවාද දීලා තිනවා. උපාසමත්ත පොඩ්ඩක්. සුදුලුණු වැඩි මට. සුදුලුණු වැඩි. උපාසකමත්ත මේකෙන් පොඩ්ඩක් අස් කරන්න. පොඩි පිනානක් ගෙන්න. ඇයි අස් කරන්න අපිට බැරිද? පුළුවන්. අස් කරන්න පුළුවන්, වලක් කරන්න පුළුවන්, ආවාද දෙන්න පුළුවන්, දැනුවත් කරන්න පුළුවන්. මෙන්න මේ විදිහට කර්මය හදනවා. අපට ඕන විදිහට වෙනස් කරගන්න, හැඩගස්ස ගන්නවා කර්මය. මේක සම්මාදිට්ඨිය. ලැබෙන දේ සම්මාවෙන් දකිනවා. දකින්න බැරි නම් අපට ඕන විදිහට වෙනස් කරගන්නවා සම්මාවට ගැළපෙන විදිහට. මෙන්න මේම දිෂ්ටියක් හදනකොට අර දිට්ඨියට ඉන්න බෑ. දැන් මේක ගැළපෙනාට යන්න සීතල වෙලා පොරෝගෙන නිදා ගන්නවා. සීතල මොනවා කරන්නද? සීතල දෙන්න ඇති කාට? රයිස් කට පූජා කරන්න ඇති කියලා ඕම වැහුල වැහුල ඉඳලා අපවත් වෙනද නැහැ. සීතලයි උණුසුම තපිනවා. ගිනිපත්තු කරන්නේ ඒකට. හොඳට සිවුරු පොරවාගෙන ටිකක් මේ රස්නේ මේ ඉවස ගන්නවා. මෙන්න මේ විදිහට යම්කිසි පිළියමක් අරක පොඩ්ඩක් ඇදගස්ස ගන්නවා. ඇඩගස්ස ගන්න ක්‍රමය අපි අන්න අර සම්මාවෙන් බලන ක්‍රමයට වඩා සෑල්ලුයි කියලා කියනයි. හැමදේම කර්මානුරූපී කියලා බලන්නේ බලනවා. හැබැයි සමහර දේවල් කර්මයට ගැළපෙන විදිහට වෙනස් කරගන්න. දැන් මේක අරකට වඩා හොඳයි කියලා කියන. දැන් මේ සෝතාපන්න දිට්ඨියට මොකද උනේ? සකෘදාගාමි මාර්ගයට ආවය. හැමදේම තමන්ට ඕන විදිහට මේ වෙනස් වෙලා තමයි හම්බෙන්නේ. ඇඩ වෙලා තමයි හම්බෙන්නේ. ඒ ඇඩ වෙලා හම්බෙන බව තමන් දන්නේ නැහැ. එහෙම ඇඩ කරලා තමන්ට ගන්න ඉතින්නේ ඒ ස්වභාවිකව ඇඩ වෙන එකට තමන්ගේ සිත එකඟ නැහැ ගැටෙනවා. මෙන්න මේක අවබෝධ වුණාම අර දිස්තිය ගැලෙනවා. ඇයි? දැන් ඇඩ ගස්සන්න දෙයක විශේෂ වමනාවක් නැහැ. එන්නේ හැම එකක්ම ඇඩ ගහිලා. ඒ ඇඩේ අදකින්නවා දැන්. පම් භාගයක් හම්බුන්නේ නැහැ. ඒ පම් භාගයක් හම්බෙන්න ඇඩ ගැවුණා. එයා දැන් භාගය දෙන්න කියලා කරනවට වඩා ඒක උන්වහන්සේට ඕනෑ විදිහේ එක භාගයක් ලෙස ඇඩ ගැවුණා. මෙන්න මේ ඇඩ දකින්න ඔයා ලෝකේ. හැමදේම ඇජස් වෙනවා. එයා වෙනුවෙන්. එයාගේ කර්මයට ගැළපෙන විදිහට ඇඩ ගැහෙනවා හැමදේම. සංඝය ඇඩ ගැහෙනවා, දායක ඇඩ ගැහෙනවා, පරිසරය ඇඩ ගැහෙනවා, දාන ඇඩ ගැහෙනවා, රාත්‍රී ඇඩ ගැහෙනවා, දවල් ඇඩ ගැහෙනවා, සීතල ඇඩ ගැහෙනවා, උණුසුම ඇඩ ගැහෙනවා. මෙන්න මේ ඇඩ ගැසීම දකින්න සකෘදාගාමි ඵලය. දැන් අරකට මොකද උනේ? ඇඩ ගස්සන එකක් ගියා. හැමදේම එයාගේ දිටියෙන් දැක්කනේ, එයාගේ සම්මාවෙන් දැක්කනේ, ඒකත් ගියා. දැන් එයා සම්මාදිටිය දකින්නේ. එයා සම්මාදිටිය හදන්නේ. හැදෙන සම්මාදිටියද එයා වෙනස් වෙනවා. එයාට ඕන විදිහට එළියේ හැදුවා. එළියේ හැදෙන එකට ඕන විදිහට දැන් එයාව හදනවා. පැහැදිලිද? මේක හැම මොහොතක් ගානේ පුරුදු කරනවා. හැම දෙයක් තුළම පුරුදු කරනවා. හැම තප්පරයක් ගානේ සම්මාදිටියක් දිනුනු වෙන්නේ තවත් සම්මාදිටියකින් තමයි. මිත්‍යාවෙන් දිනුනු වෙන්නේ නැහැ. විද්‍යාව දැන් හැමෝම විද්‍යාවෙන් එකද නෑ. ප්‍රඥා වැඩි කට්ටිය, අඩු කට්ටිය, මධ්‍ය කට්ටිය, අවම කට්ටිය කියලා ඉන්නෝනේ. ඒ කියන්නේ විද්‍යා මට්ටම් ඔක්කොම එක නෙමෙයි. හැබැයි විද්‍යාවක් අවිද්‍යාවෙන් දිනුනු වෙන්නේ නැහැ. විද්‍යාව දිනුනු වෙන්නේ තවත් විද්‍යාවකින්, ඊට වඩා දිනුනු වෙච්ච විද්‍යාවකින්. එහෙනම් විද්‍යාවකින්මයි එක වඩන්න ඕනේ. එහෙනම් සම්මාව තව තවත් වැඩෙන්නේ තවත් සම්මාවකින් තමයි. සෝතාපන්න සම්මාදිට්ඨිය දිනුනු වෙන්න ඕනේ සකෘදාගාමි සම්මාදිට්ඨියෙන්. සකෘදාගාමි සම්මාදිට්ඨිය අනාගාමි සම්මාදිට්ඨියෙන් දිනුනු වෙන්න ඕනේ. අනාගාමි සම්මාදිට්ඨිය රාග සම්මාදිට්ඨියෙන් නිරෝධගාමිනිට්ඨියටපත් වෙනවා. නිරෝධ සමාපත්තියටපත් වෙනවා. මේක උදේන්දලා රා වෙනකන් තමන්ගේ සම්මාදිට්ඨිය තුලින්ම වඩන්න ඕනේ. හැම අවබෝධයක්ම අරකින තවත් දෘෂ්ටියකින් මේක කඩනවා. මෙච්චර කාලයක් මිත්‍යාව සම්මාවෙන් කැඩුවා. සම්මාවෙන් පාර දුන්නා කැඩුවා. ඒක ආර්ය පැත්තෙන් දැක්කා. ඒක තවත් දියුණු සම්මාවකින් ඒකත් කඩනවා. ඒකත් කඩනවා. ඒකට ඉන්න දෙන්නේ නැහැ. ඒකට විවේකයක් දෙන්නෙම නැහැ. අපි කියනවනේ කනක් ඇයි ඉන්න දෙන්න හරි කරදර කිසිම විවේකයක් නැහැ. උන්වහන්සේ ළඟ ඉති අන්න එහෙම එකක් කඩනවා අපි. සම්මාදිට්ඨිය කනක් ඇයි ඉන්න දෙන්නෙම නැහැ. අර ඉයලකින් අර දුක්ඛිත ඔක්කොම කඩනවා. කඩනවා නිතරම කඩනවා. කරලා යව ඊළඟ ඵලයට ගේනවා. ඕ ලෙවල් එකේ නාවේ ඒ ලෙවල් කන්ට ගේනවා. පැහැදිලිද? මේක වඩන්න ඕනේ. වඩනකොට අපෑදෙනකන් ගැටළු සාගත දැන් මට කියන්න. මම තව සරල කරලා කියලා දෙන්නේ ඒක වඩන්නේ කොහොමද කියලා. බොහොම ඉක්මනට වඩන්න පුළුවන්. හැබැයි දැන් තියෙන දැනුම නඩත්තු කරනවා නම් ඒක නිවැරදි කියලා ඒක ජීවිත කාලෙ මේ විදිහටම තියෙන්න ඕනේ කියලා පරිස්සම් කරනවා නම් අරක වැඩෙන්නේ නැහැ. හැමදේම අත්තරින කෙනා සෝතාපන්න ඥානයත් අත්තරින්න ඕනේ. අත්තරිය නැත්නම් සකුර්දාගාමි එන්නේ නැහැ. ඕලෙවල් පන්තියෙන් ගියේ නැත්නම් ඒලෙවල් එන්නේ නැහැ. ඒලෙවල් වෙන්න ඕනේ නම් ඕලෙවල් පන්තියෙන් එළියට යන්න ඕනේ. එළියට ගියොත් තමයි ආ ඒලෙවල් වෙන්නේ. එහෙම නේද? එහෙනම් මේ සම්මාදිටිය කඩන්න ඕනේ. කඩන්න ඕනේ සකුර්දාගාමි සම්මාදිටිය. හැම මොහොතෙම පුරුදු පුහුණු කරන්න.